नमस्कार वेवा बुद्धुरुवनत समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवादं रुवनत समदा सद्धं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु साधु। श्रद्धावंत पिंगवत्नी मैं पिंगतुन उदटम दान्नवा බුදු කෙනෙක් පහළ වීම ලෝකේ නිතර සිදුවන දෙයක්ද කලාතුරකින් සිදුවන දෙයක්ද කලාතුරකින් සිදුවන දෙයක් ඒ කලාතුරකින් පහළ වෙන බුදු රජාණන් වහන්සේ ලෝකයට කියා දෙන්නේ කුමක්ද ඔව් චතුරාරි සත්‍ය ධර්මය කියලා දෙන්නේ ඒ ධර්මයට සවන්දිනාය යම් යම් පියවර වලින් මේ ධර්මය අවබෝධ කර ගන්නවා. මේ ධර්මය අවබෝධ කර ගන්න පළවෙනි පියවරට මොකද්ද කියන්නේ? සෝවාන් වෙනවා. මේ ධර්මය ඊට වඩා ගැඹුරින් අවබෝධ කරගන්න කෙනාට මොකද්ද කියන්නේ? සකදාගාමි වෙනවා. මේ ධර්මය ඊටත් වඩා ගැඹුරින් අවබෝධ කරගන්න කෙනා මේ ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කෙනා අරහත්ත්වයට පත් වෙනවා. එතකොට සෝවාන් වුණා කියන්නේ මොකක්ද යාට? ඒ මොකක්ද? ඔව් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පත් වුණා. සෝතපන්න වුණාට පස්සේ එයා සතර අපායෙන් නිදහස් වෙනවා. චතු අපායේ හිච්ච විප්පමුත්තෝ චචාවිඨානානි අබබ්බෝකාතුං සතර අපායේ නිදහස් වෙච්ච කෙනා කරුණු හයක් කරන්න අභව්‍යයි. ඒ කියන්නේ වෙන දෙයක් එයාගේ අතින් ඒ කරුණු හය සිදු වෙන්නේ නැහැ. මොනවාද ඒ හය? යාගතින් කිසි දවසක මව් මැරෙන්නේ නැහැ. පියා මැරෙන්නේ නැහැ. ග්‍රහතුන් මැරෙන්නේ නැහැ. බුදුරජුන්ගේ ලේ සෙලවෙන්නේ නැහැ. සංඝ බේදයට එයා අහු වෙන්නේ නැහැ. ඔව් නීත මිත්‍යා දෘෂ්ටියට එයා වැටෙන්නේ නැහැ. මේ හයෙන් එයා නිදාත් කවදාවත් ත්‍යාගයෙන් එක සිද්ධ වෙන්නේ නැහැ. චචාබිඨානානි අභබ්බෝකාතු. ඒ හය ත්‍යාගයෙන් කවදාවත් වෙන්නේ නැහැ. ඒකට ඒකෙනා සතර අපයන් අත්මිදිලා වැඩිම වුණොත් මේ සංසාරේ ආත්ම භව හතක් තමයි ආපදින්නේ. ඒ කියන්නේ ත්‍යාගයේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ධර්ම මාර්ගයේ දියුණු වෙලා ඔව් සසරින් එතෙර වෙනවා. ඊළඟ එක්කෙනා සකදාගාමි. ඒ කියන්නේ ඔව් සකින් ආගාමි එක්වරක් පැමිණින එක වතාවක් ආයමත් කාම ලෝකයට පැමිණිලා ඊට පස්සේ ආ ඒ අවස්ථාවේදී ධර්මය අවබෝධ කරලා සසරෙන් එතෙර වෙනවා. අනාගාමි න ආගාමි ඔව් ඒ කාම ලෝකෙන් එතෙර වුණාට පස්සේ ආය කාම ලෝකෙට එන්නේ නැහැ. එයා සුද්ධවාස ලෝකවල ඉපදිලා සංසාරෙන් එතෙර වෙනවා. අරහත් මේ ජීවිතයේදීම සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කිරීමෙනුයි මිනිසින් හට ඒ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් මේ අවස්ථාව උදා කරගන්න බැරි වීම නිසා අපි මේ සසරේ ගෙවූ කාලේ කොතරම් කියලාද ඔබ හිතන්නේ? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහුව මහණෙනි මා මොන විදිහේ ධර්මයක් දේශනා කරනවා කියලාද ඔබ මතක තබාගෙන ඉන්නේ? තෝරේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. මේක තියෙන අනුමතග්ග සංයුත්තේ සංයුත්තනිකායේ දෙවෙනි පොතේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලෙන් ඇහුවාම මා මොන වගේ ධර්මයක් දේශනා කළාද කියලාද ඔබ දරාගෙන ඉන්නේ? ඒක ස්වාමීන් අපි මෙහෙමයි කෝ දරාගෙන ඉන්නේ. මහණෙනි මේ සසරේ ආපු ගමන කෙලවරක් දකින්න බෑ. අනවරාග්‍රයි පුබ්බා කෝටින පඤ්ඤායිති ආරම්භක කෙලවරක් දකින්න බෑ. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බෙදුණු සත්‍යය මේ සරිසරාගෙන ආපු කාලේ දකින්න බෑ. ඔබ විසින් බොහෝ දුක් මේ ආපු ගමනේදී විඳලා තියෙනවා. ඔබ බොහෝ ආත්ම ගණන් කඳුළු හල්ලලා තියෙනවා. සුසුම් හෙලලා තියෙනවා. ඔබ මැරිච්ච වාර ගණන කියන්න බෑ. හෙළුව කඳුළු වල ප්‍රමාණය කියන්න බෑ. ඔබ බිව්පු මෞකිරි සතර මහා සාගරයේ ජලයට වැඩි කියලායි ස්වාමීනි අපි දරාගෙන ඉන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. සාදු සාදු මහණනි හරියට හරි කිව්වා. එහෙම ගමනක් කිව්වා. ඉතින් එවැනි ගමනකින් එතර කරවන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ මේක ඒ විදිහට පෙන්වා දෙනකම්ම අපිට එහෙම එකක් ගැන දැනුමක් නැහැ. අපිට එච්චර දුර ගමනක් අපි ආවා කියලා එහෙම දැනුමක් අපිට නැහැ. අර බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම නිසා දැන් අපි ඒ ගැන එහෙම හිතනවා. එහෙම ගමනක් තමයි අපි මේ ඇවිත් තියෙන්නේ. උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් නැත්තම් ඒ ගණන් ගන්න නෑ. එතකොට පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහටම අවබෝධ කරපු අය හිටියා. ඒ කියන්නේ පෙරවිසු කඳුපිලිවෙල ආපස්සට බලලා සංසාර කල්ප ගණන් බලලා ඉවරයක් නෑ. එහෙම සසරේ පිළිබඳ දැක්ම තිබිච්ච අය ඒ කාලේ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ගමනේ මේ යන ගමනේ එක වතාවක් උන්වහන්සේ දේශනා කළ එක වතාවක් නිරේට වැටුණොත් ඇති කිව්වා. එක පාරක් භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, මහණෙනි මේ අවුරුදු 100කට වතාවක් මුහුදේ ඉඳලා උඩට එන කැස්බෑවෙක් ඉන්නවා එක හයි පේන්නේ. ඒතර මේ කැස්බෑවා පොළවේ ඉඳලා උඩට එද්දී මේ වතුරට වැටිච්ච වියගහ කහගෙන ගිහිල්ලා වතුරේ මහමුහුදේ පාවෙවි තියෙනකොට ඒ වියගහේ සිදුරෙන් මේ කැස්බෑවගේ ඔළුව ඇතුළු වෙනවා. එතකොට අහස පේනවා. මේක වෙන්න පුළුවන්ද කියලා හෙව්වා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා, කන්න කැස්බෑව අහසින් බලන එක කාලයක් ගියාම වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ වදාළා, මහණෙනි ඒක ඉක්මන් තුනක් වෙන්න පුළුවන් කියලා. හැබැයි එක වතාවක් මේ උපන් සත්වයා නිරේ ගියොත් කන්න කැස්බෑව වීසුදුරින් බලන එක ලීසි කිව්වා. ඒ නිරී ප්‍රතිචික්කන ආයේ මනුස්ස ලෝකෙට හෝ දිවි ලෝකෙට හෝ යනවා කියන එක ඒක බොහෝම දුෂ්කර දෙයක් කිව්වා. එතකොට අපි නිරයෙන් මුදවන්නා වූ ප්‍රේත ලෝකෙන් මුදවන්නා වූ තිරිසං යෝනියෙන් මුදවන්නා වූ අපායෙන් මුදවන්නා වූ ධර්මයක් අප තුළ ඇති කරගන්න ඇත්නම් ඒක නෙමෙයි අපට දෙන සැබෑම රැකවරණය. ඒමයි අපට ඇති රැකවරණේ. ඒ ධර්මය අපේ සිතේ පිහිටුවා ගැනීමමයි අපට තියෙන ආරක්ෂාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අපි මේ ඉපදීපදී මෙරිමරි කෙලවරක් නැති සසරේ යන්න සිද්ධ වුණේ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා. අවිද්‍යාවෙන් වැහිච්ච නිසා තණ්හාවෙන් බැඳුණා. එතන බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සත්‍යය යන්නේ එතකොට අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බෙදිලා. එතන උන්වහන්සේ මේ දෙක නැති කරන්න තමයි අපිට උදව් කරන්නේ. ඒ අවිද්‍යාව වෙනුවට උන්වහන්සේ අපිට පහල කරගන්න උදව් කරනවා විද්‍යාව, අවබෝධය. අනවබෝධයේ වෙනුවට අවබෝධය ඇති කරපු ගමන් තණ්හාවට බැඳින්නේ නැහැ යා. මොකද වෙන්නේ? තණ්හාවෙන් නිදහස් වෙනවා. එතකොට අන්න ඒ කාරණේට බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කළේ. උන්වහන්සේගේ දේශනාවක් අද අපි අහනවා. මේ දේශනාවේ නම සප්පාය පටිපදා සූත්‍රය. එතකොට සප්පාය කියන වචනේ සාමාන්‍ය විවාහරේ තියෙනවා. අපි කියනවා මේ ලෙඩක් තියෙනවා. ලෙඩකට බෙහෙත් ගන්නවා. බෙහෙත් ගත්තම අපි කියනවා යාට සප්පාය ආහාර පාන ගන්න ඕනි. ඒ කියන්නේ ඒ ලෙඩේට ඔව් ඒ ලෙඩේ සුවපත් වෙන්න උදව් කරන ආහාර පාන ගන්න ඕනි. ඒ සප්පාය ඇවතුම් පැවතුම් වලින් ඉන්න ඕනි. ඒකෙන් ඒ ලෙඩේ වැඩි වෙන්නේ නැති විදියට ඒ ලෙඩේ අඩු වෙන හැටියට ඉන්න ඕනි. අපිට කියනවා එතකොට රෑට නාන්න එපා කියනවා. අවුගෙන්න එපා කියනවා. පිණි බාන්න එපා කියනවා. ඒ මොකද හේතුව? ඒ ඔක්කොම අසප්පාය. ඒ කියන්නේ ඒ ලෙඩේ වැඩි කරනවා ඒව කළොත්. එතකොට ලෙඩේ සනීප වෙන්නේ සප්පාය. ඒ අර්ථයමයි මේ තියෙන්නේ. නිවන් දකින මාර්ගයට හිත කර දේ විස්තර කරන දෙසම සප්පාය පටිපදා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. එදා භික්ෂුන් වහන්සේලා අමතා බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දේශනාවක් දේශනා කළා. දේශනා කළ මහණෙනි, දැන් ඔබට මේ කියා දෙන්න යන්නේ සියලුම මිත්‍යා හැඟීම් මුලින්ම විනාශ වෙලා දාන්න උදව් කරන ප්‍රතිපදාවයි. සියලුම වැරදි හැඟීම් මුළුමනින්ම නැති කළ දාන ප්‍රතිපදාවයි මා දැන් ඔබට කියා දෙන්න යන්නේ. මෙතන වචනයක් තියෙනවා මඤ්ඤිත කියලා. මඤ්ඤනා කියලා කියන්නේ හැඟීමක් ඇති කරගන්නවා. දැන් මේ ඒ කියන්නේ දැන් මම කියන එක අපේ හිතේ තියෙන හැඟීමක්. නමුත් මේ හැඟීමට අදාළ දෙයක් අපි හෙව්වොත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි ඇහැගත්තුත් මමද කියලා අපිට ඇහැ තුල මම හම්බ වෙන්නේ නැහැ. අපි කන ගත්තොත් මම කියලා කන තුල මම හම්බ වෙන්නේ නැහැ. අපි කිස් ගත්තොත් මම කියලා කිස් තුල මම හම්බ වෙන්නේ නැහැ. මම හම්බුනේ නැති වුණාට අපි ඒ ඔක්කොම ගන්නවා මම කියන හැඟීමක් අපට ඇති වෙනවා. ඉතින් අවබෝධයක් නැතිකම නිසා ඇති වෙච්ච හැඟීම එවැනි හැඟීම් සියල්ලම මුළුමනින්ම නැති වෙන්න උපකාරී වෙන දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කුමක්ද මේ? ඒ සියලුම අවිද්‍යා සහගත හැඟීම් නැත්තර නැති වෙන්න උපකාරී වෙන්නේ කුමක්ද කියන මහණෙනි මෙහිලා භික්ෂුව චක්කුම් න මඤ්ඤති ඇස මමය මාගේය මාගේ ආත්මී කියන හැඟීමක් ඇති කරගන්නේ නැහැ කියන ඇස ගැන. චක්කුස්මින් න මඤ්ඤති ඇස තුල මම ඉන්නවා කියන හැඟීමක් ඇති කරගන්නේ නැහැ කියන. චක්කුතෝ න මඤ්ඤති ඇසින් බාහිර මම යන හැඟීමක් එය ඇති කරගන්නේ නැහැ කියන. ඒතර ඇස තුල ඇති කරගන්නෙත් නැහැ මමයි කියන හැඟීමක්. ඇසෙන් බාහිර ඇති කරගන්නෙත් නැහැ මම කියලා හැඟීමක්. එයා ඇස ගැන මම කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. චක්කු මේතින මඤ්ඤති ඇස මගේය කියලා හැඟීමක් ඇති කරගන්නෙත් නැහැ. එතකොට ඇස ගැන එහෙම හැඟීමක් ඇති නොකරගන්න නම් එයාට මොකක්ද ඇස ගැන නැති වෙන්න ඕනේ? ඇස කියන්නේ කුමක්ද කියලා එයාට ඇස ගැන සැබෑම දෙයක් අවබෝධ වෙන්න ඕනේ. ඇස හැදිලා තියෙන්නේ කුමකින්ද? නාම රූප පත්‍ය සලායතන. එතකොට රූප කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වාය ධාතු. මේ ධාතු ස්වභාවයට කියනවා රූප. તો නාම කිව්වේ වේදනා විඳීම නාමයක්. ඊළඟට හඳුනා ගැනීම නාමයක්. සංඥා චේතනා, චේතනාව නාම. චේතනා කිව්වේ කර්මය. ඒකත් නාමස්කන්ධයක්. ස්පර්ශය ඒ කිව්වේ ඔව් ආයතන තුනම එකතු වීමත් ඇසයි රූපය විඥාන එකතු වීමත් නාමය. මානසිකාර මනසේ කියාකාරීත්‍යත් නාමය. එතකොට මේ නාම රූප දෙක එකිනෙකට සම්බන්ධ වෙච්ච නාම රූප දික තමයි මේ ඇහැ කියන එකේ හේතුව. එතකොට මේ ඇහි හැදෙන්නේ නාම රූපමයි. ඒ කියන්නේ රූපයක් ඇති වුණාට පස්සේ අපි රූපේ මොකද වෙන්නේ? රූපේ රූපය අපි අඳුන ගන්නවා නමකින්. එතකොට ඒක රූපකායි ආදි වචන සම්පස්ස. අපි රූපයක් ඇති වුණාට පස්සේ ඒ රූපේ අපි හැමතිස්සෙම අඳුනගන්නේ නමකින් නෙමෙයිද? අපි රූපය අඳුනගන්නේ නමකින්මයි. එතකොට නාමයක් ගැන අපි කියවම නාමය හඳුනගන්නත් අපි ඊට පස්සේ පාවිච්චි කරන්නේ රූපයක්මයි. නාමකයි පටික සම්පස්ස. එතකොට මේ දෙකේ ක්‍රියාකාරීත්වය තුලින් මොකක්ද හැදිලා තියෙන්නේ? ඇහැ. එතකොට ඇහැ දිහා යා බලන්නේ මේක මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක තියෙන ස්වභාවය මොකද්ද? ඒ හේතු නිරුද්ධ වීමෙන් හේතුන්ගෙන් හටගත් දේ නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ ලක්ෂණය තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ හේතුන් නිසා හටගන්න දේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා යා තේරුම් ගත්තාම යා දකින්වා ඇස තුල හටගන්නේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයමයි. නාම රූපයන් හටගන්නේ ඇහින් නාම රූපයන්ට බාහිර දෙයක් හදලා දෙන්න පුළුවන්ද? හදලා දෙන්නේ තායමත් විඳීමක් අඳුනා ගැනීමක් චේතනාවක් ස්පර්ශයක් මනස මේවා තමයි ආය හද දෙන්නේ. සතරමා ධාතුන් හටගත්තු ක්‍රියාකාරීත්වයකට සම්බන්ධ වෙලා යන එකක්. එතකොට මේ අපට උනේ මොකද්ද? මේ ගැන අපිට අවබෝධයක් නැහැ. අන් අවිද්‍යාව. මේ නිසා මොකද උනේ? අපේ හිතේ ඇති වුණා මේ කිරේ ලොකු බැඳීමක්. මේක මම කියලා අපි ගත්තා. එතකොට මේ අවිද්‍යාව කියන එක අපි දුරු වුණා නම් ඇස ගැන මොකද වෙන්නේ? එයාට ඇස මම කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. ඇස තුල මගේ ආත්මයක් තියෙනවා කියලා හැඟීම ඇති වෙන්නේ නැහැ. ඇසින් බාහිර මගේ පැවැත්මක් තියෙනවා කියලා හැඟීම ඇති වෙන්නේ නැහැ. ඇස මගේ කියලා හැඟීම ඇති වෙන්නේ නැහැ. මක් නිසාද? ඇස හේතුන් නිසා හටගත්තු දෙයක් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ යන දෙයක් කියලා තේරුම් ගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මහණෙනි ඇහැට පේන රූප මමයේ මාගේ ආත්මය කියලා ගන්නෙ නැහැ. එහෙමනම් එයාට ඇහැට පේන යම් රූපයක් ඇද්ද? ඒ රූප ගැනත් එයාට අවබෝධයක් තිබ්බ යුතුයි. එක දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා, පින්වත් සාරිපුත්තයන් වහන්සේ, මේ ලෝකේ ඕනෑම දෙයක් අනිත් වෙලා ගියොත් ඔබ වහන්සේට දුක හිතෙන්නේ නැද්ද කියලා. සාරිපුත්ත හඳුළු පිළිතුරු දුන්නා, ඉතින් මට ඕනම දෙයක් අනිත් වෙලා ගියට කමක් නැහැ කිව්වා. මට ඒ ගැන දුක හිතෙන්නේ නැහැ. එතකොට තව අමාරු ප්‍රශ්නයක් ඇහුවා සාරිපුත්තයන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ පින්නම් පැවොත් දුක හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ පින්නම් පැවොත් මට මෙන්න මෙහෙමයි කිව්වා හිතෙන්නේ. අහෝ, දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස යහපත පිණිස ලෝකානුකම්පාවෙන් උපන් එකම එක උත්තමයා ලෝකේ එකම ඇස අතුරුදහන් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් වැඩ සිටියා නම් දෙවිමිනිස් ලෝකයාට හිතසුව පිණිස පවතිනවා කියලා මට මෙහෙම හිතේවි කිව්වා. දැන් දැක්කනේ ලෝකයාට අරපු කෙනාගේ තියෙන හැඟීම. ඒත් ඇහැට පේන රූපය ඒ ජීවිත අවබෝධය කරා යන එක්කෙනා ඇහැට පේන රූපේ යථාර්ථය දකිද්දී යාට ඇහැට පේන රූප හැටියට යා දකින්නේ හේතුන් නිසා හටගන්න දේවල්. හේතු නැතිවීමෙන් නැතිවී යන දේවල් දකිද්දී රූපේ නමඤ්ඤති. රූප පිළිබඳව හැඟීමක් ඇති කරගන්නේ නැහැ මමය මාගේ ආත්මය කියලා. රූප තුල ඒ රූප තුල තමයි මම ඉන්නේ කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඒ රූපෙන් බැහැරව මම ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. එතකොට ඒ රූප මගේ කියන හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම දැන් ඇහි රූපයයි දෙක නිසා හටගන්නවා ඇහි විඥානෙ. ඇහි රූපය දෙක නිසා ඇහි විඥානෙ හටගන්නවා. ඒ කියන්නේ අපි ඇහෙන් රූපයක් දකිද්දි දැන් මානසිකාර කිරීම තියෙන නිසා දැන් ඇහි දැන් ඇහෙන් රූපයක් දකිද්දි මනස සම්බන්ධ නැද්ද? මනස සම්බන්ධයි නේ. ඇයි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනේ නේ ඇස කන නාසය දිව කය කියන මේ පහට පිහිට පිලිසරණ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පහට පිලිසරණ මනසයි කිව්වා. දැන් ඒකට අපිට පේනවා ඇහෙන් රූපයක් දකින්නකට මනසත් එක්ක සම්බන්ධයි. කනෙන් ශබ්දයක් අහනකොට මනසත් එක්ක සම්බන්ධයි. ඒකට මේ සම්බන්ධතාවයේ ක්‍රියාත්මක වෙන නිසා තමයි ඇහෙන් රූපයක් දකින්නකට ඇහි රූපයයි එකතු වෙච්ච තැන විඥානයක් හටගන්නවා. ඇහි තමයි විඥානේ හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ඇහි හටගන්න විඥානය ගැන එය හැඟීමක් ඇති කරගන්නේ නැහැ. මේ මම ඒ දැනීම ඒ හඳුනාගෙන ඉල්ල මමය කියලා එය හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඒක තමයි ආත්මය කියලා එය හැඟීමක් ඇති කරගන්නේ නැහැ. එයා ඒක දකින්නේ අනිත්‍ය වූ දෙයක් හැටියට. ඊළඟට එතකොට එයා ඇහැ අවබෝධ කරගෙන ඇහැට පෙනෙන රූපත් අවබෝධ කරගෙන එහි විඥානයත් අවබෝධ කරගෙන දැන් මේ තුන එකතු වෙනවා. එතකොට එකතු වෙනකොට එකතු වෙන්නේ නිත්‍ය දේවල් තුනක්ද අනිත්‍ය දේවල් තුනක්ද? ඇසත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මම දැක්කා. ලස්සන දේශනාවක් තියෙනවා ද්වය සූත්‍රයේ. ඒක විස්තර කරනවා ඇස චලංචීව වයංච. ඇස චලින්නේද වේ නැසෙන්නේද වේ? චලනේ වෙනවා. නිරන්තර චලනයක් තියෙන්නේ ඇහි. දැන් අපිට යම්කිසි දෙයක් බලන්න පොතක් බලනවා කියන්නේ අකුරක් අකුරක් ගානේ මේ ඇහැ වෙනස් වෙ යනවා. එතකොට එමුනේ පේන්නේ. දැන් අපි පොතක් දිහා බලනකොට ඇලපිල්ල ගාව ඇහැ නැවතිලා වෙනස් වෙනවා විතිබ්බොත් අපිට ඇලපිල්ල විතරයි පේන්නේ. එතකොට ඒ දිගටම ඇහැ වෙනස් වෙනවා. ඇහැ වෙනස් වෙන්න ඒ ඇහැයි රූපෙයි වෙනස් වෙනකොට ඒ අනුව විඥාන වෙනස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඒ ස්පර්ශේ හැම තිස්සෙම වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇසේ ස්පර්ශය ගැන එයා මුලා වෙන්නේ නැහැ. එයා ඒ ගැන එයාට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. මගේ මමය මාගේ ආත්මයයි කියන හැඟීමක් එයා ඇති කරගන්නේ නැහැ. ඒ වගේම එකක් සිද්ධ වෙනවා. ඇහැයි රූපය විඥානය එකතු වෙච්ච ගමන් විඳිනවා. විඳීමක් හට ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපිට විඳීම හට ගන්නවා නේ. ඇහෙන් රූපේ දැක්කත් විඳීම හට ගන්නවා. මීට කලින් අපිට විඳීම හට ගන්නකොට අපි දැන සිටියාද ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා කියලා? නෑ. අපි හිතුවේ අපිට තේරෙනවා දුක හට ගන්නවා නේ. අපිට දුකක් ඇති වුණාම අපිට තේරෙනවා අපිට දැන් දුකක් ඇති වෙලා තියෙනවා. අපිට සතුටක් ඇති වුණාම අපිට තේරෙනවා අපිට සතුටක් ඇති වෙලා තියෙනවා. දුකත් සතුටත් නැති අවස්ථාවලුත් අපිට ඇති වෙනවා. එතකොටත් අපිට තේරෙනවා දැන් සතුටක් දුකක් නැති අවස්ථාවකුත් තියෙනවා. නමුත් අපි දැන සිටියේ නෑ මේක ස්පර්ශයෙන් ඇති වෙන එකක් කියලා. ස්පර්ශයෙන් ඇති වෙන එකක් කියලා දැන සිටියේ නැති නිසා අපිට හිතෙන්නේ දුකක් ඇති වුණාම දුක් වේදනාවක්. අනේ මේ දුක නැති වෙන්නේ කවද්ද? ඇයි අපි මේ දුක් විඳින්නේ? ඇයි අපිට මේ දුක් හිතෙන්නේ කියලා අපි මේ දුක ප්‍රතික්ෂේප කරන්න ක්‍රමයක් බැලුවා මිසක් ඒක ස්පර්ශයෙන් ඇති වෙන දෙයක් කියලා අවබෝධයකින් ඒක අතහැරලා ඉන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඊළඟට අපිට සතුටක් ඇති වුණාම අපිට හිතෙන්නේ මොකද්ද? අනේ මේ සතුට දිගටම පවතිනවනම් අපිට සතුටක් ඇති වෙනවා. මොකද හේතුව? අපේ ස්වභාවය මොකද්ද? සැප කැමති බව. සුඛකාමයි භූතානි. සැප කැමති බව. ඒ නිසා සතුටක් ඇති වෙනවා. අපි ආසයි මේ සතුට දිගටම පවතිනවාට. නමුත් ඒක එහෙම පවතින්නේ නෑ. ඒක වෙනස් වෙලා යනවා. වෙනස් වෙලා ගියාට අපි දන්නේ නෑ ඒ වෙනස් වෙලා ගී ඒ සතුට උපද්දවපු ස්පර්ශයේ වෙනස් වීමෙන් කියලා ස්පර්ශයේ නුයි සතුට හටගත්තේ කියලා අපි දැනගෙන හිටියේ නෑ එතකොට අපිට සතුට ඇති වෙනකොට අපි ආස කළා දුක් ඇති වෙනකොට අපි අපිවම අපිට එපා වුණා ඇයි අපිට මෙහෙම වෙන්නේ ඇයි මෙරිලා යන්නේ ඇත්තේ හිතිලා ඇයි මෙල්ල යන්නේ ඇයි අපිට මෙහෙම වෙන්නේ ඇයි අපි මේ විඳවන්නේ කියලා එහෙම මොකද අපිට එහෙම හිතෙන්නේ අපිට විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන් කියලා අවබෝධයක් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්න මේ මේ ජීවිතය අවබෝධ කරගන්න කැමති එක්කෙනා හොඳ සිහියෙන් ඉඳලා හිට හොඳ කල්පනාවෙන් ඉඳලා ඇසේ ස්පර්ශයෙන් හටගන්නවා නම් යම් සැපයක් යා ඒක හඳුනා ගන්නවා මේ කැහි ස්පර්ශයෙන් හටගත්තු සැපයක් ඇහි ස්පර්ශයෙන් හටගත්තා නම් යම් දුකක් ඒ හඳුනා ගන්නවා මේක මේ දුක ඇසේ ස්පර්ශයෙන් හටගත්තු එකක් ඇසේ ස්පර්ශයෙන් හටගත්තා නම් යම් මධ්‍යස්ථ බවක් යා ඒක හඳුනා ගන්නවා මේ ඇසේ ස්පර්ශයෙන් හටගත්ත කියලා හඳුනාගෙන එයා ඒ ගැන හැඟීමක් ඇති කරගන්නේ නැහැ මේක මමයි කියලා බලන මොනතරම් අවබෝධයක්ද මොකක් ගැනද තමා ගැන ඇයි අපිට මේ තවාගෙන අවබෝධ කරගන්න බැරි නිසා ඇති වෙච්ච ප්‍රශ්න නෙමෙයිද මේ හැම එකක්ම තියෙන්නේ එතකොට තමාගෙන අවබෝධ කරගන්න ඊට පස්සේ මොකද කරන්නේ තම්පින මඤ්ඤේ තේ දුක තමා කියලා හැඟීමක් ඒ දුක ගැන හැඟීමක් ඇති කරගන්නේ නැහැ. සැප දුක් උපේක්ෂා වේදනා තුල තමයි තමන් ඉන්නේ කියන හැඟීමක් ඇති කරගන්නේ නැහැ යා. එයින් බැහැර වෙලා තමන් ඉන්නවා කියන හැඟීමක් ඇති කරගන්නේ නැහැ යා. එයා ඒක මාගිය කියලා ගන්නෙ නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි යමක් ගත්තොත් මමය කියලා හැඟීමකින් යමක් ගැන හැඟීමක් ඇති කරගත්තොත් යමක් තුල මම ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගත්තොත් යමකින් බැහැරව මම ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගත්තොත් යමක් මගේය කියලා හැඟීමක් ඇති කරගත්තොත් වෙන්නේ ඒක නෙමෙයි කියනවා වෙනස් දෙයක් කියනවා මොකද හේතුව ඒ මගේ කියලා හිතාගත්තට මේක වෙන්නේ මොකද්ද ඒකේ ඒක අනිත්‍ය වෙලා යනවා තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී ඒක වෙනස් වෙලා යනවා විනස් වෙලා යනකට මොකද වෙන්නේ ඒ විනස් වෙලා යන්න යන්න යා ඒකෙම එල්ලිනවා ඇයි හේතුව එයා දන්නේ ඒක මම කියලා එයාගේ තුල හැඟීමක් තියෙනවා මේ තමා මේ තමයි තමාගේ පැවැත්ම මේ තමයි තමාගේ ආත්මය කියලා එතකොට ඒක අනිත්‍ය වෙලා යනවා අනිත්‍ය වෙලා යන්න යන්න මොකද වෙන්නේ භවසත්තු ලෝකෝ භව මේව අභිනන්දති භවයමයි පිළිගන්නේ කියනවා භවයට ඇලුණු සත්වයා භවයමයි කියනවා සතුටින් පිළිගන්නේ භවයට ඇලුණු සත්වයා එතකොට වෙනස් වෙනකොට මේ නමුත් මේ කාන්නේ දැන් ඇස අනිත්‍ය වෙලා යනවා ඇස ලෙඩ වෙනවා ඇස මැරෙනවා ඇයට පේන රූප වෙනස් වෙලා යනවා රූප නොලැබී යනවා රූප අහිමි වෙලා යනවා අකමැති රූප මොන ගැහෙනවා මේ එහෙම වෙනස් වෙවි යනවා ඇසේ විඥානය වෙනස් වෙවි යනවා ස්පර්ශය වෙනස් වෙවි යනවා ඊළඟට ස්පර්ශයෙන් අට ගන්නා වූ විඳීම වෙනස් වෙවි යනවා මෙයා වෙනස් වෙවි යද්දි යද්දි මොකද වෙන්නේ එයා ඒකෙම පැවැත්මක් වෙනවා ඒ වෙනස් වෙලා යන එකේම පැවැත්ම හොයනවා ඒ පැවැත්ම හොයන එකනට මොකද වෙන්නේ අඤ්ඤතා භාවී භව සත්තු ලෝකෝ භව මේව අභිනන්දති වෙනස් වෙන ලෝකෙට මූණ දීපු මේ සත්‍යයා ඒ වෙනස් වෙන ලෝකෙින්ම පැවැත්ම හොයනවා එයාට වෙන දෙයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියනවා දැන් බලන්න පින්වතුනි මේ ධර්මය මේ බුදුරජාණන් වහන්සේට මොනතරම් ප්‍රඥාවක් තිබුණද මේවයි නිදහස් නොවිච්ච කෙනෙකුට මේව කියන්න පුළුවන්ද මේව ඇතුලේ ඉන්නේ නැහැ ඇතුලේ ඉන්න කෙනෙකුට මේක කියන්න පුළුවන්ද රූපේ පිළිගරන් ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්ද බෑ මේ නිදහස් වෙච්ච කෙනෙකුට විතරයි මේව කියන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ විදිහට මේ සත්වයා එතකොට ඇහැට පැටලෙනවා නේ ඊළඟට එයා ඒ වගේම පෙට්ලෙනවා කනට. එයා කන ගන්නවා මමය. මගේ කියලා හැඟීමක් කන ගැන යාට ඇති වෙනවා. ඊළඟට කන තුල තමයි මම ඉන්නේ කියලා යාට හිතෙනවා. එහෙම නැත්නම් යාට හිතෙනවා මගේ ආත්මය තියෙන්නේ කණෙන් බාහිර. එක්ක හිතෙනවා යා නැහැ කන මගේ. එහෙම නැත්නම් යාට හැඟීමක් ඇති වෙනවා කනට ඇසෙන ශබ්ද මගේ. ඒ ශබ්ද තුල තමයි මම ඉන්නේ. එක්ක යා හිතනවා මම ඉන්නේ එක්ක ශබ්දෙන් බාහිරව. එහෙම නැත්නම් හිතනවා ශබ්ද මගේ. නමුත් වෙන්නේ මොකද්ද? ඒ කන විනාශ වෙලා යනවා. කන විනාශ වෙන්න හේතුව කන කුමක් ප්‍රත්‍යයෙන් හටගත් එකද? කන හටගත්තෙත් නාම රූප කියන ප්‍රත්‍යයෙන් තමයි. නාම රූප දෙකේ උපකාරයෙන් තමයි. එතකොට රූපයෙන් මොකද්ද අපිට හදලා දුන්නේ? හඳුනා ගන්න යමක්. රූපකයි ආදිවචන සම්පස. ආදිවචන කිව්වේ නමක්. රූපේ හඳුනා ගන්නවා අපි යමක්. ඊට පස්සේ නාමයෙන් මොකද්ද වුනේ? ඔව් රූපේ පිළිබඳව හැඟීමක් ඇති කරලා දුන්නා. ඉතින් මේ දෙකේ එකතුව තමයි මේ ඇහි පවතින්නේ. කනේ පවතින්නේ. නාසයේ පවතින්නේ. දිවේ පවතින්නේ. කයේ පවතින්නේ. මනසේ පවතින්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මම මේ මාගේ ආත්මිකින් හැඟීමක් ඇති වෙන්නේ මේක අවබෝධ නොවීමෙන්නේ. අවබෝධ නොවී තිබෙනකොට එයා මොකද කරන්න මහන්සි ගන්න? එයා දැන් වෙනස් වෙන ඒ තුල එයාගේ පැවැත්ම හොයනවා කියනවා. භව සත්තු භවමීව අභිනන්දති. ඒ පැවැත්මම එයා හොයනවා මේකේ. එතකොට මොකද වෙන්නේ? එයා ඇහැ සංවර කරගන්නවද අසංවර කරගන්නවද? එයා මේ පැවැත්ම හොයන්නේ ඇහින්නේ. එයා ඇහිම්මයි වින්දනේ හොයන්නේ. කණෙන් වින්දනේ හොයන්නේ, නාසයෙන් හොයන්නේ, දිවෙන් හොයන්නේ. මේ අසංවර වෙනකොට ආයමත් මොකද වෙන්නේ? මෙයා තුල සකස් වෙන්නේ මිත්‍යා මාර්ගය. ඒකට ඒක තමයි යා ඊට පස්සේ භව ගමනක පැටලිලා යනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා යා කනගෙනත් යා හිතනවා හැඟීමක් ඇති කරගන්න නැත්තම්. ඊළඟට කන්ට ඇහෙන ශබ්ද ගැන හැඟීමක් ඇති කරගන්නේ නැහැ. මමයේ මාගේ මේ ආත්මයක් ශබ්දයේ ආත්මයක් කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඒ ශබ්දේ තුල තමයි තමා ඉන්නේ කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ශබ්දෙන් බැහැරව තමා ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ශබ්දේ මගේ කියලා ගන්නෙ නැහැ. ඒතර කනට ශබ්දයක් ඇහෙනකොට මොකද වෙන්නේ? කනේ විඥානය හටගන්නවා. එතකොට මොකද වෙන්නේ? කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙන. එතකොට මේ එකතු වෙන දේවල් කනේ ස්පර්ශය. එතකොට කනත් අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. කනේ විඥානය මේ අනිත්‍ය දේවල් තුනක් තමයි එකතු වෙන්නේ. එතකොට යම් දෙයකින් කනක් තියෙනවා ශබ්ද ඇහෙනවා. කනේ විඥානය හටගත්තේ නැත්තම් යා ශබ්ද අඳුනගනීද? නැහැ. එතකොට දැන් අපි ගත්තු දැන් මෙතන අපි කතා කරන ගැහෙන දැන් දුර තැනක කතා කරන ශබ්දයක් දැන් අපිට ඇහෙනවද? නැහැ. අනේ ශබ්ද කනට වැදෙන්නේ නැහැ අපේ. ඒකට ශබ්දයේ කනට වැදුනහම කනයි ශබ්දය එකතු වෙන එක තමයි විඥානය හටගන්නේ. මේ විඥානය ගැන යා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. මමය මගේය කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. මේ තුල තමයි තමා ඉන්නේ කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. වෙයින් බාහිරව තමා ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නෙත් නැහැ. මේ මගේ කියලා ඇති කරගන්නෙත් නැහැ. ඒතර කනේ ස්පර්ශයෙන් ඇති වෙන විඳින්. කනේ ස්පර්ශේනොත් විඳින් හට ගන්නවා. ඒතර කනේ ස්පර්ශයෙන් හට ගන්නවා සැප. දැන් අපි අහනකොට මොනවා හරි මිහිරි ගීතයක්. ඒතර මොකද්ද අපි හිත පිනා යනවා. ඒ මොකද හේතුව? සැප විඳීමක් එතන ඇති වෙනවා. ඊට පස්සේ අමිහිරි එකක් අපිට අහන්න හම්බ වෙනවා නම් දුක් විඳීමක් හට ගන්නවා. අපිට මධ්‍යස්ථ ශබ්දයක් අහන්න හම්බ වෙනවා නම් ඔව් මධ්‍යස්ථ විඳීමක් ඇති වෙනවා. එතකොට මේව එකක්වත් තියා ගන්නේ නැහැ. හැඟීමක් ඇති කරගන්නේ නැහැ. මම කියලා යා දකින්නේ මොකද්ද එතකොට? ඔව් හේතුන් නිසා හට ගන්නවා. හේතු වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමක් ගැන හැඟීමක් ඇති කරගන්නවාද යමක් තුල ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නවාද යමකින් බැහැරව ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නවාද යමක් මගේ කියලා ඇති කරගන්නවාද ඒකෙදි සිද්ධ වෙන්නේ වෙනස් වීම විතරයි කියන. ඒතර වෙනස් වෙනකට වෙනස් වෙන දේ වෙනස් වෙවි යනවා. මෙයා මේ හැඟීම අතාරින්න කැමති නෑ. ඒ හැඟීම අතාරින්න නම් ඒ හැඟීම ඇති උනේ යමකටද ඒ ගැන යාට අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඉතින් අවබෝධයක් නැත්තම් මොකද වෙන්නේ? ඒ වෙනස් වෙන දේ මත්තිම තමයි යා හැපෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තෙත් බාහිර තමන් ආදරය කරන තමන්ගේ දරුවේ තමන්ගේ පවුල් කෙනෙක් එක්ක තමන්ගේ ආභරණ එක්ක තමන්ගේ දීපලක් අනිත්‍ය වෙලා යනවා වෙනස් වෙලා යනවා. ඒතර තමන්ට මොකද වෙන්නේ? ඒකම ඉල්ලනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. ඒක දැනග තිබුණා මේ සූත දේශනාවක් තියෙනවා රජ කෙනෙක් හිටියා මුණ්ඩ රාජ කියලා. ඒ රජුරවන්ට හිටියා භද්‍රා දේවිය මොකද වුණේ? මරණයට පත් වුණා. මරණයට පස්සේ රජුර මොකද කළේ? ඔව් ඒ දේහේ තියාගෙන නොකා නොබී ආඬ ආඬා ඉන්නවා. දැන් දැක්කද බාහිර රූපයේ මගේය මමයේ කියලා හිතාගෙන තියම වෙන දේ. දෙවසේ නාරද කියන රහතන් වහන්සේ තමයි රජුරවන්ට මුණ ගැහුණේ. ඉතින් උන්වහන්සේ කියලා දුන්නා කවදාවත් මේකේ මමය මගේ කියලා ලබා ගන්න බෑ. මේ අනිත්‍ය වෙන දේ ස්වභාවය තමයි අනිත්‍ය වෙලා යෑම. ජරාවට පත් වෙන දේ තුල ඇති ස්වභාවය තමයි ජරාවට පත්වීම. මරණයට පත් වෙලා යන දේ ස්වභාවය තමයි මරණයට පත්වීම. නමුත් මේක මගේ කියන හැඟීම ඇති වුණාම මොකද වෙන්නේ? එයා ඒක විනාශ වුණාට ඒක අතාරින්නේ. ඒ පස්සම යනවා. දැන් අර බුද්ධ කාලයක සිද්ධියක් වුණා දිව්‍ය ලෝකෙක තවුසිසාවේ දෙවිවරු දිව්‍යාංගනාව මාළනිල්ල හිටියා. ඉන්නකොට එක දිව්‍යාංගනාව චුත වුණා. චුත වෙලා ආවිල්ලා දඹදිව සරත් නුවර පවුලක පන්න ගෑන් ළමෙක් වෙලා. දැන් මේ පොඩි දුවට පුංචි කාලෙම මේක මතක් වෙන්න ගත්තා එක පාටම. මොකද්ද මතක් වෙන්න ගත්තේ? තමන් දිව්‍ය ලෝකෙ හිටියේ, තමන්ට දිව්‍ය කුමාරයෙක් හිටියේ තමන්ගේ ස්වාමියා, තමන් මේ ඔක්කොම අත්හැරලා මේ ආවේ කියලා. දැන් මියාගේ හිතට ලකුවට වැදුනා මේක. ඒක ඔන්න දැක්කනේ. දැන් මේක වෙනස් වෙන දෙයක් කියලා එයා අවබෝධ කරගත්තේ නෑ. දැන් බුදු කෙනෙක් පහළ වෙලා දහම් දේශනෝ. දරාගන් වහන්සේලා වැඩ සිටිනෝ. දැන් මියා වැඩි මහලු වුණා. ඊට පස්සේ දෙමව්පිය මියාව විවාහ කරලා දුන්නා. දැන් මියාට දරුවෝ 4 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. දැන් මියාගේ ඔළුවේ තියෙන හැමතිස්සෙම මොකද්ද? ඇයි මම මෙහෙ ආවේ? මං අතෙන්ට දැන් බලන්න වෙනස් වෙනකට ඒ වෙනස් වෙන එකම යා හොයනවා. ඊට පස්සේ මොකද වුනේ? මියාට දානශාලාවක් හදලා පිරිසක් දන් දෙනවා සංඝයාට. මියා ඉල්ලගත්තා නියමට මේ අවස්ථාව දෙන්න. දැන් යා තමයි දානශාලාව අත්පත්තු ගානවා, අස් කරනවා, පිරිසිදු කරනවා, සංඝෝපස්ථාන කර කර මේ හැමදේම කියනවා. අනේ ස්වාමීනි, මට මේ පිණින් මට මගේ ස්වාමියාම ලැබේවා. දැන් ස්වාමීන් වහන්සේලා හිතන්නේ මේ කියන්නේ මේ බැඳ පික්කිනා ගැනයි කියලා. නමුත් එයාගේ හිතේ තියෙන්නේ අර කලින් ජීවිතයේ ස්වාමියා ගැන. දවසක් ඉතින් ස්වාමීන් වහන්සේලා මෙයාට නම තිබ්බා පතිපූජිකා කියලා. ඇයි දැන් ස්වාමියා පති ස්වාමියා පුදන තැනැත්ති කියලා. ඊට පස්සේ දවසක් කෙනෙක් දානශාලාව පිළිවෙලට නැහැ. වෙල බැලුවම පස්සේ ආ මැරිලා. බුදුරජාණන් වහන්සේට ගිහින් වික්ෂුන් වහන්සේලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පතිපූජිකා මැරිලා. ඔව් යාගේ ස්වාමිය ළඟට ගියා කිව්වා. අපි දැක්කේ නැහැ කිව්වා ස්වාමියා ළඟ ඉන්න ඔයා. එතකොට ස්වාමීන් වහන්සේලා හිටියේ අර මේ ජීවිතේ ඉන්න ස්වාමියා ළඟයි මේ ඉන්නවා කියලා හිතුවේ. නෑ නෑ කිව්වා කියලා පරණ සිද්ධිය කිව්වා. කෙලික උහුම තමයි ගෝ ප්‍රමාද වෙච්ච එක්කෙනා කාමයටම යනවා කිව්වා. දැන් බලන්න යාට ධර්මිය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මගහැරුණේ නැද්ද? මගහැරිලා ගියා. සමාටියා මහන්සි ගත්තනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේ මොන ගැහිලා රහතුන් මුණ ගැහිලා රහතුන්ට දන් දීලා රහතුන්ගෙන් බණ අහලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා බලන්න නමුත් මේ මගේ මම කියන හැඟීම නිසා මේ වෙනස් වෙනවා කියන දේ එයාට අවබෝධ කරගන්න බැරි වීම. එතකොට දිව්‍ය ලෝකෙම මෙයා ආය උපන්න ආය අර මල් කරන තැනම උපන්න. ජීව කුමාරය ඇහුවා ඔයා කොහෙද උදේ ගියේ? එතාම දැන් දවල් වෙලා. ඉතින් කිව්වා මේ මනුස්ස ලෝකෙට ගියා මං. එහේ මොකද කළේ කියලා ඇහුවා. ඒ ගිහිල්ලා බැන්දා කිව්වා. බැන්දා? ඔව් එහේ ගිහිල්ලා බැන්දා කිව්වා. දරුව හතර දිනක් හම්බ වුණා. ඉච්චර කාලේ මේ චූටි කාලෙට ඇයි උදේ වරුවනේ? වරුවට මනුස්ස ලෝකෙට ගිහිල්ලා ඉපදිලා විශාල වෙලා දරුව හදලා අම්මා කෙනෙක් වෙලා කොච්චර කාලෙ හිටියද කියලා ඒ අවුරුදු 50ක් කිව්ව මං හිටි. එතකොට නිකන් අපෝ එහෙනම් මේ මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට ආයුෂ ගෙවිරුන්ද කියලා මේ මිනිස්සුන්ගේ. එහෙනම් මේ මිනිස්සු හරි වීරිය ගන්න ඇති නේද කියලා ඇහුවා. තින් කරගන්න. ඉන්නේ මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මැරෙන්නේ නැහැ කියලා කිව්වා. මනුස්ස ලෝකෙ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා කෝ හිතාගෙන ඉන්නේ. එතකොට බලන්න මේ ස්වභාවය මේ මමය මා දැන් බලන්න මේ පතිපූජිකාට ඉදා අවස්ථාව ඇති කරගත්තා නම් දැන් මේ වෙනකොට සමහරට ඒක අනිත්‍යයට ගිහිල්ලා එයා කොහේ ගිහිල්ලාද කවුද දන්නේ? ඉනිසෙයි අවස්ථාවන් කියන එක අපිට හමු වෙන අවස්ථාවල් මගහැරින්නේ මේ අවිද්‍යාවෙන් වැසීමමයි තණ්හාවෙන් බැඳීමමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව ශ්‍රාවකයා නාසය පිළිබඳ හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඔව් මම මාගේ ආත්මයයි කියලා නාසය ගැන කල්පනා කරන්නේ නැහැ. එයා දන්නවා නාසය කියන්නේ නාම රූපයෙන් හටගත්තු දෙයක්. නාම රූප නිසා හටගත්තා. නාම රූප නිසා නම් හටගත්තේ ඒ නාම රූප වෙනස් වෙද්දී වෙනස් වෙලා අනේක තමයි ඒකේ ස්වභාවය. එතකොට මේ ස්වභාවය එහෙමම තේරුම් ගන්න එක්කෙනා ඒ තුල මගේ ආත්මය නාසය තුල තමා ඉන්නව අය නාසයෙන් බාහිර තමා ඉන්නව අය කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. නාසය මගේ කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඊළඟට නාසයට දැනෙනවා ගඳ සුවඳ. නාසයට ගඳ සුවඳ දැනෙනකොට එයා දන්නවා මේ ගඳ සුවඳත් ඔව් හේතුන් නිසා හට ගන්න දේවල්. මේ ගඳ සුවඳ හේතුන් නිසා හට ගන්න දේවල්. හේතුන් නිසා හට ගන්නා වූ ගඳ සුවඳ එයා මම කියලා ගන්නෙ නෑ. ඒක තමයි ප්‍රතිපදාව. ඒ තුල මම ඉන්නවා කියලා ගන්නෙ නෑ. ඒ තුල මගේ ආත්මය තියෙනවා කියලා ගන්නෙ නෑ. ගඳ සුවඳින් බැහැර වෙලා තමන් ඉන්න ඕනේ කියලා ගන්නෙ නෑ. ඒ ගඳ සුවඳ මගේ කියලා ගන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් නාසයයි ගඳ සුවඳයි නිසා හටගන්නවා නාසයේ විඥානය. ඒකර නාසයේ විඥානය හටගන්නකොට එයා ඒක ගන්නෙත් නෑ. ඔව් මමය කියලා ගන්නෑ. මගේ කියලා ගන්නෑ. මගේ ආත්ම කියලා ගන්නෑ. විඥානය තුළ මම ඉන්නවා කියලා ගන්නෙත් නෑ. විඥානය එහෙම ගත්තොත් මොකද වෙන්නේ? විඥානයේ ස්වභාවය මොකද්ද? විඥානයේ ස්වභාවය තමයි බුද්ධ දේශන හරි ලස්සන තියෙනවා. යම් තැනක අපි තෘෂ්ණාව ඇති කරගන්නවා නම් ඇහි වේවා, කනේ වේවා, රූපේ වේවා, ශබ්දේ වේවා අපේ හිතේ හටගන්නවා නම් ඒ කෙරේ ඇල්මක්. ඒ ඇල්මට පාදක වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අවබෝධයේ නැතිකම. ඒතර අවබෝධයේ නැතිකමකින් ඇල්මක් හටගන්නකොට මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? ඇහෙන් රූපයක් දකිනවා. කනින් ශබ්දයක් අහනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. එතකොට විඥානය හටගන්නවා. මේ විඥානය පිහිටනවා. මොකද වෙන්නේ? විඥානය පිහිටනවා. පතිට්ඨිතං. විඥානං පතිට්ඨිතං. විඥානි පිහිටනවා. පැලවෙනවා වගේ එකක් තමයි. විඥානේ පිහිටපු ගමන් මොකද වෙන්නේ? විඥානෙ වැඩෙනවා. ඇයි වැඩෙන්න දෙයක් තියෙනුනේ? පෝෂණී ලැබෙනුනේ කෙටින්. ඔව් ආසයෙන් පෝෂණී ලැබෙන මොකද එතකොට වෙන්නේ? ජම්තනක විඥානේ වැඩෙනවා නම් එතන නාම රූපස්ස අවක්ඛන්ති. නාම රූපේ බැස ගැනීම තියෙනවා. itu beritain patavia apu tiju ayu hadine pilulat tamai tien vedana sanya cetana pasca manusikare hadine pilulat tamai anima wenne kota mukadu ini itu sanskara yanggi wardane akuno ekianni karma vipaka hadino vipaka binsya karma reskaran ne patangganmo reskaran ne mukadu ini ayama tupatak karayano bawa miva abinandeti bawa ekaram මේක තමයි සාමාන්‍යයෙන් මේ සංසාර ඉපදිච්ච අපිට තිබෙන මූලික ස්වභාවය බලන්න මේ ජීවිතය තුළ තියෙන ওই සිද්ධි වෙන් කළ හඳුන්නා නුදුන්නා නම් බුදුරජාණන් වහන්සේ අපි හැමදාම මේවා ගන්නෙ එකක් වගේනේ නේද අපි ඒකකයක් හැටියට අරගෙන ඊට පස්සේ අපි ඒවට නංගුද්ද දා ඒව අපි එක එක හැංගීම් ඇති කරගෙන ඉන්නවා මිසක් අපි මේක විනිවිද දකින්න කවදාවත් අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අහන්න ලැබුණේ නැත්තම් ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ ගන්ධ සුවඳ නාසි විඥානේ නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා වූ සැප විඳීම දුක් විඳීම උපේක්ෂා විඳීම මේවා මේ මගේ කියන හැඟීම ඇති කරගන්නේ නැහැ මේ මමය කියලා ඇති කරගන්නේ නැහැ මාගේ ආත්මය කියලා ඇති කරගන්නේ නැහැ මේ තුල තමයි මම ඉන්නේ කියලා ඇති කරගන්නේ නැහැ දැන් බලන්න එහෙන අය කොච්චර නිදහස්ද නේ දැන් අපිට නිදහසක් අද අපි නිදහසක් පතනවා දැන් අපි ගත්තොත් ලෝකේ බුද්ධිමත් සියලු දෙනාම වගේ නිදහසක් කැමති නමුත් නිදහසක් කැමති වුණා අපි දන්නේ නැහැ නිදහසක් තියෙන්නේ කොහෙද නිදහස ලබන්නේ කොහෙද කියලා අපිට හිතෙන්නේ කොහොමද අපිට හිතෙන්නේ දැන් අපි ගත්තොත් මෙතන ඉන්නවා අපිට මෙතන ප්‍රශ්නයක් කියලා හිතෙන්නේ අපි හිතන්නේ අපි අතනට යනවා එතකොට එතන ප්‍රශ්නයක් නැහැ එතන එතනට ගියම ප්‍රශ්නයක් ඇති වෙනවා එතකොට අපි හිතෙනවා වෙන තැනකට යනවා එතන ප්‍රශ්නයක් නැහැ මේ විදිහට තමයි අපි උපත කැමති වෙන්නේ දැන් මෙතන කරදරයි ඊට පස්සේ අපිට හිතෙනවා අපි වෙන තැනක ඉපදුනොත් මෙහෙම කරදර ඇති වෙන්නේ නැහැ කියලා අපි එතන උපදිනවා අපිට ඊට පස්සේ හිතෙනවා තව තැනක ඉපදුනොත් කරදර වෙන්නේ නැහැ එතකොට අපි අවබෝධ කරන තුරු අපි නිදහසක් හොයන්නේ උපතින්මයි නිදහසක් අපි හොයන්නේ උපත කියන්නේ මොකද්ද ඇස කන නාසය දිව කය මනස කියන මේ උපත බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක දැනග තියෙනවා මහණෙනි යම් තැනක පඨවි ධාතුවේ ඉපදීම ඇද්ද ආපෝ ධාතුවේ ඉපදීම ඇද්ද තේජෝ ධාතුවේ ඉපදීම ඇද්ද වායු දාති විදීමෙද්ද මෙය රෝගයන්ගේ ඉපදීමයි මේක ජරාවේ ඉපදීමයි මේක මරණයේ ඉපදීමයි කියලා. ඒතර මේව තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ තුලින් තමයි අපි විසඳුම් හෙව්වෙම මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් වලින් නාම රූපේට ඇති දේවල් වලින් පටිච්චසමුප්පාදේට ඇති දේවල් වලින් තමයි අපි විසඳුම හෙව්වේ. නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අවබෝධ වෙනවා ඒ තුලින් අපිට කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට විසඳුම ලැබෙන්නේ ඒවා අවබෝධ කරලා එයින් නිදහස් වීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට දිව ගැන ඇති වෙන්නේ නැහැ හැඟීමක්. මම කියලා හැඟීමක් දිව ගැන ඇති කරගන්නේ නැහැ. දිව තුල මම ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. දිවෙන් බැහැරව තමාගේ ආත්මය තියෙනවා කියලා ඇති කරගන්නේ නැහැ. දිව මගේ කියලා ගන්නේ නැහැ. ඒ මොකද හේතුව? එයාට දිව ගැන අවබෝධයක් තියෙනවා. එතකොට දිවට දැනෙනවා මොනවද? රස දැනෙනකොට රස මම කියලා ගන්නේ නැහැ. රස මගේ කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. රසයේ තුල තමයි මම ඉන්නේ කියන හැඟීමක් ඇති කරගන්නේ නැහැ. රසයෙන් බැහැරව තමාට ඉන්න ඕනේ කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. රසය මගේ කියලා ගන්න නැහැ. ඊළඟට දිවේ විඥානය. දිවේ විඥානේ මම කියලා ගන්නේ නැහැ. දිවේ විඥානේ තුල තමා ඉන්නවා කියලා ගන්නේ නැහැ. දිවේ විඥානේ බැහැරව තමා ඉන්නවා කියලා ගන්නේ නැහැ. දිවේ විඥානේ මගේ කියලා ගන්නේ නැහැ. එතකොට දිවේ ස්පර්ශයට රැවටෙන්නෙත් නැහැ. දිවේ ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම් කිසි විඳීපක් ඒ විදිහ මම මේ මාගේ කියලා ගන්නෙ නෑ මොකද මෙයාට මේ ගැන දැන් තේරුම් ගැනීමක් ඇති කරගන්න පුළුවන් ශ්‍රාවකයාට කොහොමද යමක් ගන්නවාද මමේ මාගේ කියලා ඒකේ ස්වභාවය මොකද්ද? අනිත්‍ය භාවයට පත්වීම මයි. මේ අනිත්‍ය භාවයට පත්වෙන දෙයට ඇලුණු සත්‍යයට මොකද වෙන්නේ? ඒ අනිත්‍ය වෙනදීම එයා හොයන්න පටන් ගන්නවා. එයා ඒකටම ආස කරන්න පටන් ගන්නවා. ඒකටම එයා ඇල්ම කරන්න පටන් ගන්නවා. ඒකම එයා හිතින් වැළඳ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ආයමත් එයා උපතක් කරා යනවා මිස ආයාට වෙන විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ නිසා එයා ඒක අවබෝධ කරගන්න. දැන් බලන්න අපි විදර්ශනාව හැටියට ස්කන්ධ, ධාතු, ආයතන මේ ගැන අපි කතා කරනවා නේද? ඔව්. එතකොට දැන් මේ අපි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ආයතන ගැන. මනස ගැනත් හැඟීමක් ඇති කරගෙන නැගෙන. ඔබ දන්නවා දැන් මනස කියන්නේ ඇස වගේ එකක් කියලා නේ. ඇස කියන්නේ ඉන්ද්‍රියක්. එතකොට ඇස සංවර කරගන්නත් පුළුවන්, අසංවර කරගන්නත් පුළුවන්. එතකොට ඇස අසංවර කරගත්තොත් ආයමත් මේක අවුල් වෙලා යනවා. ඇස සංවර කරගත්තොත් සංසිඳින්න පටන් ගන්නවා. ආයතන හය මෙහෙමයි. මනසත් එහෙමයි. ඒ නිසා දැන් මනස ගැනත් යාට තියෙනවා තේරුම් ගැනීම. මනස හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. මනස හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා වූ මනස එයා ආත්මයක් හැටියට පිළිගන්නේ, හැඟීමක් ඇති කරගන්නේ නැහැ. මනස තුල තමා ඉන්නවා කියන හැඟීම ඇති කරගන්නේ නැහැ. මනසෙන් බැහැරව තමා ඉන්නවා කියලා හැඟීමක් ඇති කරගන්නේ නැහැ. මනස මගේය කියලා ඇති කරගන්නේ නැහැ. හිතට බලන්න එහෙම ඇති කර නොගෙන ඉන්න නම් එයාට අවබෝධ වෙන්නේ මොකද්ද? මනසම. ඒකනේ දැන් බුද්ධ දේශනාවල දැන් අපිට හැමතිස්සෙම උගන්වන්නේ විදර්ශනාව කියලා. අපිට උගන්වන්නේ මේවා නුවණින් විමසීමස බලන්න කියලා. දැන් නුවණින් විමසීමස බලන්න කියන්නේ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඉතින් ඒක උගන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේවා හටගන්නේ මේ මේ හේතු නිසා කියලා. දැන් අපිට මේක උගන්වලා නොතිබුණා නම් අපිට නුවණින් විමසන්න තේරෙන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නේ නැහැ. දැන් අපි අපිට ඇහැ තිබුණාට අපි දන්නේ නැහැ මේ ඇහැ හටගත්තේ මොකෙන්ද කියලා. අපිට කන තිබුණාට, නාසය තිබුණාට, දිව තිබුණාට, ශරීරයක් තිබුණාට, අපිට මනසක් තිබුණාට අපි දන්නේ නැහැ මේවා හටගෙන තියෙන්නේ කොහොමද? මේක මොන විදිහටද අපිට ලැබුණේ? මේවා ඉදිරියට හටගනීවිද? මේක හටගන්න නම් කොහොමද? ඒවා මොකක්වත් අපි දැන සිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් තමයි අපිට මේවා දැනගන්න අවස්ථාවක් ලැබුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේවා අපි ඒ විදිහටම අවබෝධ කරන්න පටන් ගත්තොත්. දැන් අපි මනස ගන්නවා කියම එහෙම ගත්තට වැඩක් නැහැ. මොකද හේතුව? ඇස වගේම මානසික ස්වභාවය මොකද්ද? අනිත්‍ය වෙලා යද්දී, වෙනස් වෙලා යද්දී අපිට මොකද වෙන්නේ? අපි එතනම පැවැත්මක් හොයනවා. එතනම පැවැත්මක් හොයන අර්බුදේ නිසා තමයි අපිට මේකෙන් නිදහස් වීමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළා යම්තාක් මහණෙනි ස්කන්ධ ඇද්ද, ධාතු ඇද්ද, ආයතන ඇද්ද, ඒ කිසිම දෙයක් ගැන හැඟීමක් ඇති කරගන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ ස්කන්ධ, භික්ෂුවක් කියව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ස්කන්ධ කියනවා. මොකද මේ ස්කන්ධ කියන්නේ කියලා ඇහුවා. අපි ඉස්කෝලේ ඉගෙනගෙන තියෙනවා ස්කන්ධ කියලා වචනයක් නේ. ඒ මොකටද කියන්නේ? බරට කියන්නේ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මොකද්ද? ඔව්, ස්කන්ධ කියලා කියන්නේ, ඔව්, ඉස්සෙල්ලා බෙන්වනි රූපස්කන්ධේ පැනවෙන්න හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. උන්වහන්සේ පිළිතුරු දුන්නා රූපස්කන්ධේ කියන එකක් මේ විවහාරයට ආවේ සතර මහා ධාතු නිසා කියලා. සතර මහා ධාතු කිව්වා මේ රූපය කියන එක මේ සකස් වෙන්න, ප්‍රකට වෙන්න හේතුව. එතකොට ඒකට කිව්වා රූපය කියන්නේ. එතකොට ඇහුවා එහෙනම් විඳීම, විඳීමක් කියන එකක් ඇති වුණේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්පර්ශය කියව හේතුව. ස්පර්ශය කියව මේ විඳීම කියන එක සකස් වෙන්න හේතුව. ඊට පස්සේ ඇහුවා ඔව් සංඥාව ඇති වෙන්න හේතුව මොකද්ද කියලා ඇහුවා. සංඥාව කියන එකක් විවහාරට එන්න. සංඥාව කියන එකක් විවහාරට එන්න හේතුවත් ඉස්පර්ශයයි කියුවේ ඇහැයි රූපයයි විඥානය එකතුනේ නැත්තම් රූප හඳුනගන්නේ නැහැ යා. කනයි ශබ්දයයි විඥානය එකතුනේ නැත්තම් ශබ්ද ඇහෙන්නේ නැහැ යා. නාසය ගන්ධ සුවඳයි විඥානය එකතුනේ නැත්තම් ගන්ධ සුවඳ හඳුනගන්නේ නැහැ. දිවයි රසයයි විඥානය එකතුනේ නැත්තම් රස හඳුනගන්නේ නැහැ. කයයි පහසයි විඥානය එකතුනේ නැත්තම් පාස හඳුනගන්නේ මනසයි අරමුණේ විඥානය එකතුනේ නැත්තම් හිතෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හඳුනගන්න බෑ යාට. එතකොට ස්පර්ශයයි හඳුනා ගැනීම හේතුව. ද චේතනාය තියෙනවා. ද අපේ චේතනාය තියෙනවනේ. දැන් මේ අවිද්‍යා සහගත වැඩපිළිවෙලත් තුළ මේ චේතනාය ඇති වෙනවා. ඒ චේතනාය ඇති වෙනකොට අපි දැන් අර උදේ දේශනාවේ අපි දැක්කනේ අයුව. ලෝභය ඇති වුණාට පස්සේ ඒ ලෝභයේ අයෝනිසෝ මනසිකාරයෙන් අපි කල්පනා කරගෙන හිටියොත් මොකද වෙන්නේ? දවුණු ලෝභයක් හටගත්තා. ඒ ලෝභය හටගත් ලෝභයට අනුව අපි හිත හිත හිටියොත් ඒ ලෝභය බැසගන්නේ නැද්ද? ඊරෝසේ ලෝභයට හිත යට වෙන්නේ නැද්ද? ඊරෝසේ ලෝභයට පුළුවන් හිත පෙරලන්න. ඊට පස්සේ ලෝභය තමයි යාව මෙහෙවන්නේ. ඊට පස්සේ ආ කයෙන් වචනේ මනසින් ලෝභජං කම්මං. ලෝභයෙන් හටගත්තු කර්ම කරනවා. දැන් මොනවද දේශයක් ඇති වෙනවා. දේශයක් ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරුණු දෙකක්. මොකක්ද? පටිඝ නිමිත්තයි අයනිසෝ මනසිකාරයයි. පටිඝ නිමිත්ත කිව්වේ නිමිත්ත කියන්නේ කාරණය. නිමිත්ත කිව්වේ කාරණය. පටිඝ නිමිත්ත තරහ ඇති වෙන්න කාරණයක් තියෙනවා. එතකොට ඒක තමයි පටිඝ නිමිත්ත. දැන් තමා තුළ තියෙනවා අයෝනිසෝ මනසිකාරය. එතකොට මොකද වෙන්නේ? මේ අයෝනිසෝ මනසිකාරයේ යෙදි යෙදි අර පටිඝ නිමිත්තත් එක්ක මෙයා එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දේශේම වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දේශේ වැඩි වෙලා දේශේ විසින් මෙයාගේ හිත පෙරලනවා. කුද්දෝ අත්තන් නදානාති. කුද්දෝ අත්තන් නපස්සති. ක්‍රෝධ කරන්න පටන් ගත්ත එක්කිනාට යහපත මොකද්ද කියන එක දන්නේ නැහැ. ක්‍රෝධ කරන්න පටන් ගත්ත එක්කිනා යහපත දකින්නේ නැහැ. අන්ධන්ත මිදන් තදා හෝති. ඒ වෙලාවට එයා ඉන්නේ අන්ධෙක් වගේ. එතකොට මොකද වෙන්නේ? එයා දන්නේ නැහැ මේ කයෝනිසව මනසිකාරින් සිද්ධ වෙන්නේ කියලා. එතකොට එයා ක්‍රෝධයෙන් හටගත්තු කර්ම කරනවා. කයින්, වචනයෙන්, මනසින්. අනචේතනාව. එතකොට ඒකට මුල් වෙන්නේ මොකක්ද? ස්පර්ශයමයි. ස්පර්ශයමයි. දැන් කර්මයක් ඇති වෙන්නේ උපකාරී වෙන ස්පර්ශය. ඒකේ නැහැ රූපය විඥාන එකතු වුණේ නැත්තම් රූපය ගැන චේතන ඇති වෙනවද? කනයි ශබ්දය විඥාන එකතු වුණේ නැත්තම් ශබ්ද ගැන චේතන ඇති වෙන්නේ නැහැ. නාසය ගඳ සුවඳ විඥාන එකතු වුණේ නැත්තම් ගඳ සුවඳ ගැන චේතන ඇති වෙන්නේ නැහැ. දිවයි රසයයි විඥාන එකතු වුණේ නැත්තම් රසය ගැන චේතන ඇති වෙන්නේ නැහැ. ශරීරයයි පහසයි විඥානය එකතුනේ නැත්තම් පහසගෙන චේතන ඇති වෙන්නේ නැහැ. මනසයි අරමුණුයි විඥානය එකතුනේ නැත්තම් මනසට සිතෙන අරමුණු ගැන චේතන ඇති වෙන්නේ නැහැ. ඒතර චේතනාවක් හටගන්නවා කියන්නේ කර්මයක්. ඒතර ඒකට හේතු වෙන්නේ ස්පර්ශය. ඊට පස්සේ විඥානය හටගන්න හේතු වෙන්නේ නාම රූප. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවතා භික්ඛවේ කන්දෝ ස්කන්ධ යම් තාද්ද. එතකොට දැන් මේ පංච උපාදානස්කන්ධේ ස්කන්ධ කියන්නේ මොකද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ වදාලා යම් රූපයක් අතීත වුණාද අනාගතයේ පහළ වෙනවාද වර්තමානයේ පහළ වෙලා තියෙනවාද තමායයි සලකනවාද තමාගෙන් බාහිරයයි සලකනවාද ගුරුසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් රූපයක් ඇද්ද ආන්ී රූපයේ තුල රූපය ගැන හැඟීමක් නැත්තම් යාට මොකද්ද මේක මගේ ආත්මයයි කියලා හැඟීමක් නැත්තම් ඒක මමයි කියලා හැඟීමක් නැත්තම් ඒ රූපයේ තුල තමයි මම ඉන්නේ කියන ඒ ස්කන්ධය තුල හැඟීමක් නැත්තම් හැඟීමක් නැත්තම් එතකොට මේ එයාගේ පිහිටන්න මොකුත් තියනවද නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේ රූප උපාදාන ස්කන්ධය ගැන හැඟීමක් ඇති කරගන්නේ නැත්තම් වේදනා උපාදාන ස්කන්ධය ගැන හැඟීමක් ඇති කරගන්නේ නැත්තම් සංඥා උපාදාන ස්කන්ධය ගැන හැඟීමක් ඇති කරගන්නේ නැත්තම් සංකාරුපාදානස්කන්ධයෙන් හැඟීමක් ඇති කරගන්නේ නැත්තම් විඥානුපාදානස්කන්ධයෙන් හැඟීමක් නැත්තම් ඒ වගේම ධාතු ගැනත් බලනවා යම් තා ධාතු මෙතන ධාතු කියන්නේ පඨවි ධාතු අපෝ ධාතු තේජෝ ධාතු ආයි මෙතන බුදුරජාන් වහන්සේ ධාතු කියලා කිව්වේ අපිට මේ මේ නලවස්සේ දාලා බලන්න නෙවෙයි ධාතු කියලා උන්නාස පින්නා දෙන්න මොනවද කතමාචි බික්කේ පඨවි ධාතු කියලා විස්තර කරන්න මොනවද කේස් ධාතු කියලා උන්නාසෙ කිව්වේ මේවා බලන්න කිව්වේ පඨවි ධාතු කියලා උන්නාසෙ විස්තර කළේ ශරීරයේ තියෙන කේස් ලොම් නියපොතු දත් සම මස් නහරවැල් ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආත්මව වඩවැල් දලබුව පෙනහළු මේව නේද ගන්නේ ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ මේ ගැන කෙනෙකුට හැඟීමක් නැත්තම් මේක මගේ ආත්මයයි කියලා එහෙනම් යාට අවබෝධයක් තියෙනවා ධාතු ගැන ඊළඟට යාට පිට සෙම සැරව ලේ දහඩිය කෙල සොටු සඳමිදුළු මූත්‍රා ආදී ගැන හැඟීමක් නැත්තම් මේක තමගේ ආත්මය කියන හැඟීමක් නැත්තම් තමා කියලා හැඟීමක් නැත්තම් එතකොට යාට මේ ධාතු වලට යම් මුලා වෙලා තියෙනවද නැහැ ඊළඟට තේජෝ ධාතු වලට හැඟීමක් නැත්තම් වායෝ ධාතුව ගැන යාට මමී මාගේ කියලා හැඟීමක් නැත්තම් ගියා මුලා වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සෝ ඒවං නමඤ්ඤමානෝ එහෙනම් මේ කිසි දෙයක් පිළිබඳව හැඟීමක් ඇති කරගන්න නැත්තම් එයා එහෙනම් එයාට මොකක්ද අවබෝධ වෙලා තියෙන්නේ දුක ඒ ඔක්කොම ඉපදීමට අයිති දේවල් නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ ඇස කන නාසය දිව කය මනස මේ ඔක්කොම ඉපදීමට අයිති එහෙනම් ඒ ඔක්කොම අයිති දුකට එතකොට දුකට අයිති දේවල් දුකටම අයිති දේවල් කියලා යට අවබෝධ වුණා නම් එහෙනම් යාට ඒ දුක ගැන පූර්ණ අවබෝධයක් ඇති වුණා නම් මඤ්ඤමානෝ යාරි හැඟීමක් ඇති වෙන්නේ නැත්තම් මොකද්ද මම කියලා හැඟීමක් ඇති වෙන්නේ නැත්තම් ඊගෙන ඒ තුල මම ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙන්නේ නැත්තම් එයින් බාහිර මම ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙන්නේ නැත්තම් ඒක මගේ කියලා ඇති වෙන්නේ නැත්තම් නච්ච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිම දෙයකට යා අහු වෙන්නේ නැහැ කියනවා බලන්නකෝනේ කිසිම දෙයකට යා අහු වෙන්නේ නැහැ කියනවා නැත කිංචි ලෝකී උපා ලෝකේ කිසිම දෙයකට යා අහු වෙන්නේ නැහැ අනුපාදියං න පරිතස්සති ඒ කිසිම දෙයකට යා ග්‍රහණය වෙන්නේ නැත්තම් එයාට තැති ගන්න දෙයක් නැහැ කියනවා අපරිතස්සං එයාට තැති ගැනීමක් නැත්තම් පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති මෙහිදීම පිරිනුවම් පානවා දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ලක්ෂණ ස්වාකාත මේක මනාවකට දේශනා කරපු එකක් නෙමෙයිද මේ මනාවකට දේශු එකක්ද නොමනාවකට දේශු එකක්ද මනාවකට දේශනා කරපු එකක් මේකේ ආරම්භය කල්යාණයි මේකේ මැද කල්යාණයි මේකේ අවසානය කල්යාණයි එතකොට මේකට අපිට කියන්න බෑ මුල් මැදක කල්යාණ යථාර්ථවාදී දෙයක් නිසා මේකට අපිට කියන්න බෑ ධනාත්මක චින්තන කියන්නත් බෑ ඊළඟට ඒ දෙකම අයිති නැහැ. ඒ දෙකම පුතඥන වචන දෙකක්. ඒ ඔක්කොම පුතඥයන්ගේ වචන. ඒවෙන් මේ ධර්මයේ මනින්න බෑ. මේකට ධනාත්මක චින්තනය කියලා මනින්නත් බෑ. ඍණාත්මක චින්තනය කියලා මනින්න. මොකද මේ දෙකම පුතඥයන් විසින් ගොඩනගාගත්තු සංකල්ප හඳුන්වා දෙන්න තියෙන වචන. බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුදු කෙනෙකුගේ මේ ඒ අයුරින්ම අපි තේරුම් ගන්න ඕනේ අපරිත්‍යස්සම් පච්චත්තං නීව පරිනිබ්බායති මෙලෝදීම පිරිනුවම් පානවන්න ධර්මයේ මනාකට දේශනා කරපු එක. ඉතින් තියෙනවා අර්ථ සහිතයි. මේක අර්ථ සහිත නේද? මේක පැහැදිලි වචන වලින් යුක්ත නේද? මේකේ පිරිසිදු කේවල කියන්නේ මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ නෙමෙයිද? මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ ආන් එහෙනම් මේක ස්වාක්ඛාතයි ස්වාක්ඛාත උදී සම්දිත්තිකයි සම්දිත්තිකයි කියන්නේ මේ ජීවිතේ අවබෝධ කරන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කවදාවත් මේ ධර්මයේ තුල කිසිම මාර්ගඵලලාභීකෙන බිහි වෙන්නේ නැහැ. ඇයි හේතුව? ස්වාකත නැහැ. ස්වාකත කියන්නේ මොකද්ද? ඔව් මේ අර්ථ සහිතව පැහැදිලි කරපු එක සම්දිච්චිකයි. ඔව් මේ ජීවිතේම දකින්න පුළුවන් එක. අකාලිකයි. ඔව් මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට ඔව් මේකේ ප්‍රතිඵල පස්සේ ලැබෙන එකක් නෙවෙයි. ඒ ප්‍රගුණ කරන කාලයේදීම ලැබෙන එකක්. එහි පස්සිකයි. ඇවිත් බලන්න කියන්න පුළුවන් අකාලික ධර්මයකට විතරයි නේද? අපිට ඇවිත් බලන්න කියන්න බෑ අකාලික නොවන දෙයකට. ඇවිත් බලන්න ඕපනයිකයි. තමා තුළට පමුණුවාගෙන බලන්න. පච්චත්තං වේදිතබ්බෝ බුද්ධිමත් එක්කෙනා තමාගේම අත්දැකීමක් හැටියට ඒක අවබෝධ කරගන්නවා. ඉතින් මේ ලක්ෂණලින් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහට කල්පනා කරනවා නම් යායකේ සැලෙන්නේ නැත්තම් පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති මේ ජීවිතේදී මියා පිරිනම් පානවා. ඒක පෙන්වා දෙනවා සියලුම රහතන් වහන්සේලාට ඇති වෙන අවබෝධය සමානයි. මොකද්ද? ඒ රහතන් වහන්සේලාට අවබෝධ වෙන පළවෙනි එක මොකද්ද? කීනා ජාති. ඉපදීම ෂේ වුණා. එතන මොකද්ද ඉපදීම? රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ උපදීම. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු මුල් ඉපදීම. ඇස කන නාසය දිවකය මනස ආයතන ඉපදීම. ක්ෂය වුණා කියලා. එතන ක්ෂය වුණා කියලා හිතින් හේතුව මොකද? ඇයි මේ එකක්වත් යා ගත්තේ නැහනේ මම කියලා. මගේ කියලා. මාගේ ආත්මය කියලා. මේකින් බාහිර දියක් තුල මම ඉන්නවා කියලා ගත්තේ නෑ. මියා මගේ කියලා ගත්තේ නෑ. එහෙනම් එයා නිදහස් වෙන්නේ මොකෙන්ද? පංච උපාදානස්කන්ධයෙන්. ධාතු වලින්, ආයතන වලින් නිදහස් වෙච්ච ගමන් කීනා ජාති ඉපදීම සේ වුණා. එහෙනම් නිදහස් වෙන්නේ නැත්නම් අපිට ආයමත් හම්බ වෙන්නේ මොනවද? ස්කන්ධ ධාතු ආයතන. එතන උසිතං බ්‍රහ්මචර්යං. ඔව් ශ්‍රේෂ්ඨ චර්යාව සම්පූර්ණ කරගත්තා. කතං කරණීයං. ඔව් කළ යුතු දේ කරගත්තා. නාපරං ඉත්තථායති පජානාති. ඔව් ආයමත් මේකෙන් නිදහස් වෙන්න කියලා කළ යුතු වෙන කිසිවක් නැතේ කියලා අවබෝධයක් ඇති වෙනවා. දැන් බලන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් මෙතන බලන්න අපිට බුදු කෙනෙක් මුණ ගැහෙනවා. දැන් මේ සප්පායි ප්‍රතිපදාව අහද්දි දැන් මේ දේශනාව කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් කියනවා මේ දේශනාවේ. ඊට මේ දේශනාව තුළ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඊළඟට මේ ධර්මයේ අවසානයේ කවුද ඉන්නේ? රහතන් වහන්සේ නමක් ඉන්නවා. එතකොට මේ දේශනාව තුළ තියෙනවා තුනුරුවන්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය මේ දේශනාවේ තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඔව් ස්වාක්ඛාතාදී ගුණයන්ගෙන් යුක්ත ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ කියන වැඩපිළිවෙල හරියට සම්පූර්ණ කරගත්තු රහතන් වහන්සේ කවුද කියන එකත් මෙතන තියෙනවා. එතකොට අපිට අන්න එතකොට අපි ශ්‍රාවකයෝ හැටියට ඇතිවෙන්න ඕනේ මොකද්ද? මේ කෙරෙහි තමයි හිත පහදින්න ඕනේ. යස්ස සද්ධා තථාගති අචලා සුප්පතිත්ථිත. යම් කෙනෙකුට ඇති වෙනවා නම් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල චලනේ වෙන්නේ නැති සුප්පතිට්ඨිත හොඳට පිහිටපු ශ්‍රද්ධාව තියෙනවා නම් සීලංච යස්ස කල්යාණං. කල්යාණ වූ සීලයක් තියෙනවා නම් ඊළඟට සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං. ආර්ය කාන්ත වූ සීලයක් සත්පුරුෂයන්ගේ ප්‍රශංසා ලබන සීලයක් තියෙනවා නම් සංඝේ පසාදෝ යස්සත්ති. සංඝයා කෙරෙහි අන්න දැන් සංඝයා කෙරෙහි ප්‍රසාදය නිකම්ම තියෙනවානේ. දැන් දැක්කනේ මේක අන්තිමට කියනවා මේක හරියට මේව කරගත්තොත් තියා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙච්ච ධාතුන්ගෙන් නිදහස් වෙච්ච ආයතන නිදහස් වෙච්ච ජාතිය ක්ෂේවිච්ච රහතුන් කෙනෙක් බිහි වෙනවා කියලා. අන්න සංඝේ ප්‍රසාදෝ යස්සත්ති. සංඝයා කෙරෙහි ප්‍රසාදයක් තියෙනවාද? උජු භූතංච දස්සනං. උජු භූතං කියන්නේ ඍජු වෙච්ච. දර්ශනය කියන්නේ දැක්ම. එයා ජීවිතේ දිහා බලන කෝණි ඍජු වෙලා නම්. එතකොට තියෙනවා අදලිද්දෝ තිතං ආහු. එයාට කියන්නේ දිලින්දි නොවේ කියලා. බලන්නනේ අදලිද්දෝ තිතං ආහු අමෝඝං තස්ස ජීවිතං. එයාගේ ජීවිතය හිස් නැහැ. දැන් බලන්න එතකොට මේ හිස් නැති දිලින්දු නැති ජීවිතය අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් අහලා ඒ දේශනාවල් අහලා නිහතමානීව ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් ඇයි නිහතමානීව ශ්‍රද්ධාව ඇති කර ගන්නවා කියන වචනයක් පාවිච්චි කරන්න අපිට සිද්ධ වුණේ. ඔව් දැන් සමහර ඉන්නවා මේ දහම් කරුණු ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඔක්කොම මතක තියාගන්නවා. ඒ මතක තියාගන්නේ තමන්ට ශ්‍රද්ධාව ඇති කර ගැනීමට වඩා එකෙන් යා බලාපොරොත්තු වෙන්නේ අනුන්ට ඉගෙනින්න. ඒකෙන් තව කෙනෙකුට කියනවා ආගෙන් අපි බන් ටිකක් අහන්න කැමති කියන්න. ඉතියා විස්තර කරනකොට ඒ වැරදි මෙයා කියනවා නෑ නෑ ඔක වැරදි. ආරක වැරදි. ආරක වැරදි. එතකොට දැන් යා ඒකෙන් බලාපොරොත්තු වෙන මොකද්ද? ඔව් තමන්ගේ එකක් කුඩුප්පලා පෙන්නන්න. ඒක නෙමෙයි මෙතන ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා හොඳට ඔව් හොඳට දැන් මේ වගේ බුද්ධ දේශනාවල් අහනකොට මේ වගේ දේශනාවක් අහලා හැබැයි නිකන් නුවණින් සලකන්න ඕනේ. නුවණින් කල්පනා කරන්න ඕනේ. යෝනිස මනසිකාරී යෙදින්න ඕනේ. එතකොට තමයි අපිට මේක බුදුරජාණන් වහන්සේ මේකේ මේ ආත්මය කියලා තමාගේ වශයෙන් පවත්න්න ඕනි කියන හැඟීම නැතිව ඉන්න කියලා මේ උගන්ලා තියෙනවා. මේක මමේ මාගේ කියලා බලන් නැතුව ඉඳ උගන්ලා තියෙනවා. යා තමයි නිදහස් වෙන්න කියලා උගන්ලා තියෙනවා. මේ වගේ දේවල් ගැන නෝනින් කල්පනා කරද්දි තමයි ඒ කෙනාට සක්කාය දිට්ඨිය නැති කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම නැතුව අපි මේ කරුණ මුල් කරගෙන අපි මාන්නට આવොත් මට දැන් සද්දාව තියෙනවා. එතකොට ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමන්ගේ ශ්‍රද්ධාව කියන එක තමන්ගේ තුල ඇතිවෙන චිත්ත ප්‍රසාදය. තමන්ට ප්‍රීතිය ඇති වෙන එක. ශ්‍රද්ධාව තුල මොකද ඇති වෙන්නේ? ප්‍රීතියක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. සිතට ඇති වෙන අපිට කියන්න බැරි තරම් විරාගී සතුටක් ශ්‍රද්ධාවෙන් ඇති කරලා දෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ මුලම දැම්මේ. ඒ ශ්‍රද්ධාව අර බුද්ධ දේශනා නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර ඇති කරගන්නකොට මොකද වෙන්නේ? අචලා සුප්පතිට්ඨිතා කාටවත් සොලවන්න බැරි විදියට මනාකට පිහිටනවා. මනාකට පිහිටනවා. ශ්‍රද්ධාව කවුරු ගැනද? තථාගතේ. තථාගතයන් වහන්සේ කෙරෙහි. ඊළඟට ඒ විතරක් නෙමෙයිනේ යහස්ත සීලයකුත් තියෙනවා. ඊළඟට ඔව් සංඝේ ප්‍රසාදෝ සංඝයා කෙරෙහි ප්‍රසාදය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට පහදින්ද මේ දේශනාව ඇහුවාම උන්වහන්සේ අපිට ජීවමානව දැක්කේ නැති වුණාට අපිට උන්වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? පැහැදීමක් ඇති වෙනවා. එතකොට මේ ධර්මයේ මේක හරි විශ්විත දෙයක්. මේ විදිහට මිනිසියෙකුට මෙනෙහි කරන්න උගන්වන එක. මේ විදිහට මිනිසියෙකුට කල්පනා කරන්න උගන්වන එක. මේ විදිහට දකින්න කියන එක. මේක විශ්මිත දෙයක් නෙමෙයිද? ඇයි ලෝකේ කිසි කෙනෙක් මෙහෙම එකක් කියනවද? ඇයි හැමෝම ප්‍රයත්න හොයන්න හදන්නේ පංච උපාදාන ස්කන්ධයෙන්මයි? විසඳුම හොයන්න හදන්නේ ධාතු හතරෙන්මයි? ලෝකේ හැමෝම කියන්නේ බොහෝ දෙනා විසඳුම හොයන්න හදන්නේ ආයතන හයෙන්මයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනව නෑ. මේවා කෙන හැඟීමක්වත් ඇති කරගන්න එපා කියනවා මේ මාගේ කියලා. ඒකයි කියන විසඳුම. එතකොට මේ ලෝකයේ කියන සම්පූර්ණ සාමාන්‍ය පොහුදුන් ලෝකයේ කතාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් නේද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන. අන්න එතකොට යාට පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට මේ ධර්මය අනුගමනය කරන ශ්‍රාවකයා එතකොට අපිට නිකන් හිතා ගන්න පුළුවන් රහතන් වහන්සේ කියලා කියන්නේ ඔව් රූප උපාදානස්කන්ධයෙන් නිදහස් වූ කෙනෙක්. වේදනා උපාදානස්කන්ධයෙන් නිදහස් වූ කෙනෙක්. සංඥා උපාදානස්කන්ධින් නිදහස් වූ කෙනෙක්. සංස්කාර උපාදානස්කන්ධින් නිදහස් වූ කෙනෙක්. විඥාන උපාදානස්කන්ධින් නිදහස් වූ කෙනෙක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් නිදහස් වූ කෙනෙක්. ඇස කන නාසය දිවකය මනසින් නිදහස් වූ කෙනෙක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වලින් නිදහස් වූ කෙනෙක්. විඥානයේ නිදහස් වූ කෙනෙක්. විදීමේ නිදහස් වූ කෙනෙක්. ඒක නිසා තමයි උන්වහන්සේට අවබෝධයක් ඇති වෙන්නේ ඉපදීම සේ වුණා කියලා. බලන්න මේක කොයිතරම් විස්මිත දෙයක්ද. තිබඳු ශ්‍රාවකයන් මේ ලෝකේ බිහි කරන්න පුළුවන් එකම ශාස්ත්‍රුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ අතින් අප සියලු දෙනා වාසනාවන්තයි මේ ලෝකේ. ඒ වාසනාවන්ත අපිට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අපිට අහන්න ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒගේ ධර්මයෙන් රහතන් වහන්සේලා බිහි වුණේ කොහොමද කියලා අපිට දැන් දැන් අපිට තේරෙනවා. දැන් මේ ඒ විදිහට බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාවල් නිසයි රහතන් වහන්සේලා බිහි වුණේ කියලා. දැන් අපි කියනවා මෙහෙම රහත් වුණා කිව්වම අපිට ඒක එච්චර තේරෙන්නේ නැහැ. සමහර විට අපි හිතනවා සමාජය තුල රහත් වුණා කියන්නේ නොපෙනී ගියා කියන එක. දැන් අපි අහන්න කොහොමද මෙතන තිබිච්ච පොත රහත් වුණාද? ඒ අහන්නේ මොකද්ද? ඒ තිබිච්ච පොත දැන් නැහැ. කෝ ඒක කියලා අහනවා. දැන් එතකොට අපි මේ රහත් වුණා කියන එකෙන් අදහස් කරන්නේ නිකන් තියෙන දෙයක් නොපෙනී ගියා. නමුත් මෙතන රහත් වුණා කියන අදහස් කරන්නේ මොකද්ද? දුක අවබෝධ කළා. බලන්නකො මේකේ දුක අවබෝධ කළා කියන දර්ශනේ මෙතන නැද්ද? දුකට හේතු වෙච්ච දේ ප්‍රහාණය කළා. ඉතින් මෙතන මේ හැඟීම ඒ අර්ථය නැද්ද? දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. ඒ අර්ථය මෙතන නැද්ද? දුක්ඛ නිරෝධ පටිපදා සම්පූර්ණ කළා. ඒකත් තියෙනවා මෙතන. ඇයි දුක්ඛ නිරෝධ පටිපදා සම්පූර්ණ වීමෙන් තමයි මේ විදිහේ මානසිකත්වයක් දියුණු වෙලා යන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ මා හිතන්නේ මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස් වර්ගය අතර මෙවැනි යුගයක. ඇයි මෙවැනි යුගයක කියන්නේ? කාමයේම ඔටුනු පලන්දපු, කාමයටම කිරුණු පලන්දපු, කාමයේම ප්‍රශංසා ලබන, කාමයටම සියලුම නම්බුනාම ලැබෙන, කාම සේවනයේම ජීවිතේ ඵලය හැටියට හුවා දක්වන, කාමයෙන්ම සතුටු වෙන මේ මායාගේ ලෝකයේ මාර තුණ්ඩුව පංචකාමයේ නැමැති මාර තුණ්ඩුවේ හිර වුණු සත්‍යයන් පිරුණු ලෝකේ මේ නිදහස් වූ ධර්මයක් දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මෙවන් යුගයක අපිට අහන්න ලැබීම අපලද වාසනාවක් නොවේද? ඒ නිසා පින්වත්නි අපි පැතිය යුත්තේ, අදිෂ්ඨාන කරගත යුත්තේ, සිත පිහිටුවා ගත යුත්තේ මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා. සාදු සාදු සාදු.